සන්නේත සාතං සුචිසාරදේසං සන්දේරකං සොන්නතනුපලාසං සංලාපදේසිං පනමේබිසාසං සංසාදිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේදිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි උතුරු කැලිෆෝනියාවේහි රිච්මන් නගරයේහි බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන ආගමික කටයුත්තක් විදියට මේ 2024 වර්ෂයේහි වස්සමය නිමිති කරගෙන සිදු කෙරෙන භාවනා වැඩසටහනටයි පින්තුන් අද සහභාගී වී සිටින්නේ. දෙම පළමුවෙන් අපේ ගෞරවනීය විමල රත්න හඳුන් වහන්සේටත් විමල කීර්ති හඳුන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරනවා. මේ විහාරස්ථානය ගෙන යනට මහත් වූ වෙහෙසක් දරමින් මේ පින්තුන්ට මේ වගේ පින්කම් සිදුකරන්නට අවස්ථාව සලසා දීම පිළිබඳව පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන වෙලාව ඒ ධර්මය පුහුණු කරන වෙලාව තමයි අපේ ජීවිතයේ වටිනාම භාග්‍ය සම්පන්න අවස්ථාව. මෙලොව ඉපදිච්ච කෙනෙක් විදියට අපේ ජීවිතෙන් ලබලා තියෙන වටිනාම දේ තමයි සම්බුද්ධ ශාසනය කියන දේ. බුද්ධ රත්නය, ධර්මය, සංඝ රත්නය ලෝකයේ පහළ වෙලා තියෙන කාලයක ජීවත් වෙන ලැබීම තමයි අපි ජීවිතේ ලබාගත්තා වූ වටිනාම දේ. අනේ භාග්‍ය සම්පන්න අවස්ථාව ලබාගත්වා හැටියට අපි අපේ ජීවිතවලට උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අපි ඇසුරු කරන අපේ ළඟම ඥාතීන්ගේ ජීවිතවලට අපි උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. ඒ සඳහා අපි ධර්මය හොඳට ශ්‍රවණය කරන්නට ඕන. බුදුහාඳුරෝ දේශනා කළ තියෙන මොකද්ද කියන පණිවිඩය. ඒ වගේමයි පණිවිඩය ජීවිතයේ තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් අපි පුහුණු කරන්නට ඕන. සමස්ත බුදුදහම කියන්නේ පිනතුනි එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම අනිත් පැත්තෙන් සතිමත් බව දිනු කිරීම. මේ කාරණා දෙකයි තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතයට කොයිතරම් වටිනාකමක් ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ අපි දවසට කොච්චර වෙලාවක් මෛත්‍රිය භාවනා පුහුණු කරනවද? නැත්නම් වෙන සමත කමටහනක් දවසකට කොච්චර අපි ප්‍රැක්ටිස් කරනවද? දෙවෙනි කාරණය තමයි සතිමත් බව. සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක. අපි දවසට කොච්චර සතිමත් බව පුහුණු කරනවාද කියන කාරණය. එතකොට මෙන්න මේ කාරණා දෙක අපේ ජීවිතේ දිනු වෙන්න අපේ ජීවිතේ එන්නම සතුට වැඩි වෙනවා. අපේ ජීවිතවල සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ළඟම ඇසුරු ගන්න හැකි ජීවිතවල සතුට වැඩි වෙනවා. මේ දෙකම සිද්ධ වෙන්නට ඕන. කලින් අපි අසුරු කරනකොට අනිත් ඇර ටික කපහසුවක් වගේ. නමුත් අපි දහමට නැඹුරු වෙන්න වෙන්න අපේ ළඟම ඉන්න අයට කලින්ට වඩා පහසුවක් දැනෙන්නට ඕන. මෙන්න මේකත් අපි දහම පුහුණු කරන බවට තියෙන එක්තරා සංකේතයක්. ඒ වගේම ප්‍රධානම දේ තමයි අපේ සතුට එන්නෙම වැඩි වෙන්නට ඕන. ඒ සතුට වයසට යන්න කියලා අඩු වෙන්නේ නැහැ. ඒ සතුට රූප සම්පත්තිය අඩු වෙන කාලෙදී අඩු වෙන්නේ නැහැ. ඒක එන්නෙම මේ සතුට වැඩි වෙන්නට ඕන. ඒ සතුට එන්නෙම වැඩි වෙලා පින්න තුනේ අපි හැමදාම මේ ලෝකෙ ජීවත් වෙන්නේ නැහැ. ඒ සතුට වැඩි වෙලා ගිහිල්ලා ඔබ විශ්වාස කරනවද? අපේ ජීවිතේ වැඩිපුරම සතුට ලැබෙන කවද්ද? මැරෙන දවසේ පින්න තුනේ. ඔය විශ්වාස කරනවද? අපේ මේ යන දවස් හතේ ගෙදර මගුල් ගෙදරක් වෙන්න ඕන. අපි මේ යන දවස් හතේ ගෙදර මල ගහක් වුණොත් ඇත්තටම වෙනදෙන අපි මේ දහමින් ප්‍රයෝජන අරන්නේ. අපි ජීවිතේ මේ යන දවස් ඒ ගෙදර මගුල් ගහක් වෙන්න ඕන. ඇයි? ඒ මේ යන මොහොතේ ඇස් දෙක පියන මොහොතේ ඊට වඩා ඉහළ තැනකට යන්නට මීට වඩා ඉහළ පහසුකම් තියෙන මීට වඩා හොඳ පහසු ශරීරයක් ලබන දවසක් වෙනවා එදාට. අන්නේ දවස් හතේ ගෙදර සැබවින්ම මගුලියක් වෙන්නට ඕන. ශ්‍රාවකයෙක්ගේ බුද්ධ ශ්‍රාවකයෙක්ගේ මේ යන දවස් පින්න තුනේ දා ජීවිතේ සතුටම ලබන දවස. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පිරිනිවීම සිදුවන දවස මංගල කර්ණිය. ත්‍රිවිධ මංගල තෙමගුල් වලින් එකක් තමයි පිරිනිවීම කියන එක. පින්නතුනේ මේක තමන් හොඳට මතක තියාගන්න ඕන. මේක පොඩ්ඩක් අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි ඔබ ළඟින්ම කෙනෙක් ඇසුරු කරලා තියෙනවා නම් ඒ ළඟින්ම ඇසුරු කරපු කෙනා මිය යන දවසට තමයි ඇතැමිට ඔබට බොහෝ විට දුක් ඇති වෙන්නේ. හිතට දුකක් එන්නේ. ඔබ ළඟින්ම ඇසුරු කරපු කෙනා මිය යන දවසත් ඔබේ ජීවිතයේ සතුටම සහගත දවසක් වෙන්නට ඕන. ඒක නිකන් වෙන්නේ නැහැ පින්නතුනි. ඒක වෙන්න නම් ඔබ හරියට දහමෙන් ඔබ ප්‍රයෝජන ගන්න ගමන් ඔබේ අම්මට, තාත්තට, ස්වාමි පුරුෂයට, භාර්යාවට විතරක් නෙවෙයි ඔබේ දරුවන්ට විතරකුත් නෙවෙයි ඔබට මොනබුරු මිනිබිරියන් ඉන්නවා නම් ඒ අයටත් මේ දහම උපරිමයෙන් දීලා තියෙන්නට ඕන. ඔබ ඉන්න කාලේ ඇතැමිට ඔබේ දුව, ඔබේ පුතා මියන්න පුළුවන්. ඔබේකට සෝදානන්ද මොන දෙන්න? ඔබේ ගෙදර ඔබ ඉන්න වෙලාවේ ඔබේ දරුවගේ මිනිහා ගෙදර තියෙන්න පුළුවන්. අන්න ඒකටත් පින්නතන අපි සෝදානම් වෙන්නට ඕන. එහෙනම් ඔබට දහම තේරිච්ච මොහොතේම ඔබේ දරුවාට දෙන්න පුළුවන් උපරිම දහම දෙන්නට ඕන. අනේ දරුවා දැන් ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ගිහලි ඉවරලා දෙනවා ධර්මය. කොලෙජ් ගිහලි ඉවරුනහම දෙනවා. කැම්පස් ගිහලි ඉවරුනහම දෙනවා. එහෙම කතාවක් නැහැ පින්නතන. ඔබේ දරුවා කුසේ ඉන්නවා නම් කුසේ ඉන්න කාලේ දරුවත් එක්ක ධර්මය ප්‍රැක්ටිස් කරන්නට ඕන. ඔබේ දරුවා කිරිබන කාලේ නම් දරුවා උකුල උඩ තියාගෙන දරුවත් එක්ක භාවනා කරන්න ඕන. ඔබේ දරුවා ඇවිදින කාලේ නම් දරුවට නිින්ද ගියත් දරුවා ඔබේ උකුල උඩ දරුවගේ ඔළුව තියාගෙන දරුවත් එක්ක ධර්මය ප්‍රැක්ටිස් කරන්න ඕන. අන්න ඒක අපි උපරිමයෙන් කරන්න ඕන පිළිතුර. දැන් මේ රටේ එක කරනවා. ධර්ම ලැබිච්ච අය ඔබ දැකලට සූම් එකකින් වැඩසටහන් කරනකොට මෙහි අය ළමයි ඉන්නවා නම් කිරිබන ළමයා උකුල උඩ තියාගෙන භාවනා කරන්නේ. ළමයි තරන්නේ බල්ලා කෝස ළඟ තියාගෙන භාවනා කරන්නේ. ඒ තරම්ම ඒ අය ඒත් එක්ක එකට තමයි ධර්මය පුහුණු කරන්නේ. අපේ කොහොමද? අනේ දරුවට පාඩම් කරන්න තියෙනවා. දරුවෝ පොඩි, දරුවට සෙල්ලම් කරන්න ඕන, දරුවට සෙමන්ට් එක ලියන්න තියෙන හැම කෙල්ලේ දරුවෝ ළඟටවත් ගන්න. ඒක දරුවට තේරෙන්නේ නැහැ. සිංහල තේරෙන්නේ නැහැ දරුවට. ඒ නිසා දරුවට එන්න බෑ එහෙම කියනවා. පින්නතුන ඔබ විශ්වාස කරනද මේ රටේ අය ඇතැමිට භාෂාව නොතේරුණත් බාහන වැඩසටහන කරන දවසේ පිරිසෙම දැවිලා වාඩි වෙලා ඉන්නවා ඇස් දෙක පියාගෙන. ඇයි ඒ? එයා විශ්වාස කරනවා ධර්මයේ පුහුණු කරන පිරිසක් මැද ඉන්නකොට එනර්ජි එක, ස්පිරිචුවල් එනර්ජි එක ලැබෙනවා කියලා. අන්න ස්පිරිචුවල් ශක්තිය ලබා ගන්න, ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්න ඒ අය භාවනා කරන බණහන අය මැද ඇවිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඒ තරම් දහමෙන් ප්‍රයෝජන ගන්න කාලයක් මේක පිනතුනි. එනිසා අන්නේ දහම ප්‍රධාන වශයෙන් කොටස් තුනක් පිනතුනි. සීල සමාධි ප්‍රඥා. කායික වාචික සංවරය උපරිමෙන් ඇති කරගන්න. දෙවෙනි එක තමයි සමතේ සමාධි භාවනාව. චිත්ත සමතේ මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ භාවනාව ටිකෙන් ටික දවසට පුහුණු කරන්න. එක විනාඩියකින් පටන් ගන්න. පළවෙනි දවසේ විනාඩියක් කරන්න යදී. ඇස් දෙක පියාගෙන විනාඩියක් භාවනා කරන්න. නැගිටලා යන කමන්නේ. ඊළඟ දවසේ විනාඩි දෙකක් කරන්න. ඔහොම වැඩි කරන්න. පින්නතුනි ධර්මයේ පුහුණු කිරීමයි අපි එදිනෙදා වැඩ කටයුතු කරන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අපි එදිනෙදා කුමන කටයුත්ත කරත් ඒ කටයුත්ත සිද්ධ කරලා ඉවර වුණාට පස්සේ තමයි අපට සතුට තියෙන්නේ. අපි දෛනිකව කරන දේවල් වල අපට සතුට ලැබෙන්නේ ඒ කටයුත්ත කළා ඉවර වුණාට පස්සේ. නමුත් ධර්මයේ පුහුණු කිරීම කියන්නේ මොකද්ද? ධර්මය පුහුණු කරන මොහොතේ තමයි සතුට තියෙන්නේ. කල ඉවරල් නෙවෙයි. එතකොට අර අපි දරුවෙක් හැදුවත්, ඉගෙන ගත්තත්, රැකියාවක් කළත්, මාසෙ අන්තිමට පරිය බලාපොරොත්තු වෙන හිටියත්, කුමන දෙයක් කළත් අප ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. ඒ හෙට දවස එනවද? අපි මැරෙන දවසටවත් ඒ හෙට දවස එන්නේ නැහැ. ධර්මයේ පුහුණු කිරීම කියන්නේ මොකද්ද? පුහුණු කරන මේ මොහොතේම සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ජීවිතය කරන සියලුම දේවල්ට වඩා ඉක්මනින් පහසුවෙන් අපට සතුට ලැබෙනවා ධර්මයේ පුහුණු කරනකොට. මේක තමයි ධර්මයේ සම්දිට්ඨික අකාලික කියලා කියන්නේ. ධර්මයේ ගුණ හයක් තියෙනවා. ස්වාක්ඛාත ඒ ධර්මයේ මනමින් දේශනා කරපු දහමක් සම්දිට්ඨික මේ ජීවිත කාලෙම ප්‍රතිඵල තියෙනවා. අකාලික ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. ඒහි පස්සිකෝ එන්න බලන්න කියලා කියන්න පුළුවන්. ඕපනයිකෝ තමන් වෙත පමනුවාගෙන ප්‍රතිඵල බලන්න පුළුවන් දෙයක්. පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ හි තම තමන් විසින් වෙන වෙනම මේක අත්හදා බලන්න ඕන දෙයක්. පින්නතුනි ධර්මයේ තුලදී තියෙන ඕන ප්‍රධාන දේ තමයි ශ්‍රද්ධාව කියන කාරණය. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ පින්නතුනි ඉතාම තේරෙන විදියට කියනවා නම් අපේ ජීවිතයේ සතුට ලැබීම සඳහා යමක් කරනවා නම් අන්නේ කරන දේවල් අතුරින් ධර්මය පුහුණු කිරීම තමයි ඉක්මනටම සාර්ථකවම ප්‍රතිඵල තියෙන දේ කියන ගැන තියෙන විශ්වාසය. අන්නේ විශ්වාසය ලැබුණු ගමම මොකද කරන්නේ අපි? ඒ විශ්වාසය ලැබුණු ගමම වීරිය ඇති වෙනවා. වීරිය කියන්නේ මොකද්ද? තමන් දවසට කරන කියන හිතන දේවල් වලින් ඉහළම ප්‍රමුඛත්වය දෙන්නේ මොකටද? ධර්මයට. හැබැයි බය වෙන්න එපා. එහෙම කළා කියලා අනිත් දේවල් අතපසු වෙන්නේ නැහැ පොඩ්ඩක් අහන්න. රැකියාවට යන එක පරක්කු වීමවත්, දරුවට උගන්වන එක පරක්කු වීමවත්, සල්ලි හම්බ කරන එක අඩුවවත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබ දැනට දවසට පැය 5ක්, 10ක්, 12ක් වැය කරලා තියෙනවා නම් ඒක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ ටික කායිකව තමන් කරද්දී මානසිකව තමන්ගේ ලෝකය ධර්මයේ බවට පත් වෙනවා. තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝ රත්නය. වැඩිපුරම තමන්ට ඇස් දෙක වහගෙන ඉන්නව නම් වැඩිපුර සමත භාවනාවක ඉන්නේ. ඇස් දෙක අරගෙන ඉන්නව නම් වැඩිපුර මොකද කරන්නේ? ඇස් දෙක අරගෙන ඉන්නව නම් පිනොතන විදර්ශනා භාවනා කරන්න. මේක හොඳට මතක තියාගන්න. අපට ඇස් දෙක වහගෙන භාවනාවක් ඇත්තටම කරන්න ඕන පිණුතුනේ සමත භාවනාවට. විදර්ශනා භාවනාව අපට වැඩිපුර කරන්න පුළුවන් ඇස් දෙක අරගෙන ඉන්නකොට. මේ සම්බුද්ධ ශාසනයේ වැඩිපුරම පිරිසක් සෝවාන ආදී මාර්ගඵල ලැබුවේ ඇස් දෙක අරගෙන ඉන්නකොට. වැඩිපුර රහතන් වහන්සේලා ප්‍රමාණය බිහි වුණේ බොහෝ විට ඇස් දෙක අරගෙන ඉන්නකොට. මේක හොඳට මතක තියාගන්න. ඒ නිකන් නෙවෙයි, ඒ සති සම්පජඤ්ඤේ දිනු වෙමින් හිටපු අවස්ථා. හැම මොහොතේම තමන්ගේ සිත ගැන උපරිම අවධානයෙන් ඉන්න. ඒකට කියන සතිපට්ඨානය කියලා. කායේ කයන පස්සේ විහෙරති, කායේ කයනෝ බලමින් ඉන්නවා, වේදනාවන්හි වේදනනෝ බලමින් ඉන්නවා. යතර විශේෂයෙන්ම චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, සිතෙහි සිතානෝ බලමින් වාසය කරනවා. හිතට රාගයක් එනවා නම් Taman දැන් දන්නවා දැන් හිතේ රාගයක් තියෙයි කියලා. හිතේ රාගය නැත්නම් ඒකත් දන්නවා. හිත යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් තියෙනවා නම් Taman දන්නවා දැන් අමනාපයක් තියෙන පොඩ්ඩක් හරි කියලා. නැත්නම් මෛත්‍රිය නම් ඒකත් දන්නවා. ඔහොම ගිහිල්ලා සමෝහං වාචිත්තං සමෝහං චිත්තං ච පජානාති. වීත මෝහං වාචිත්තං වීත මෝහං චිත්තං ච පජානාති. හිතේ මෝහය තියෙනවා නම් Taman දන්නවා මෝහය තියෙයි කියලා. මෝහය නැත්නම් දන්නව එකක් නැහැ කියලා. කොහොමද ඒක බලන්නේ? මේ වෙලාවේ Taman මෝහයෙන්ද ඉන්නේ ප්‍රඥාවෙන්ද කියන බලාගන්නේ කොහොමද? මේ වෙලාවේ Tamanට ඇහැට යමක් පේනවා නම් කනට යමක් ඇහෙනවා නම් ඔබට යමක් මතක් වෙනවා නම් මතක් වෙන වෙලාවේදී ඒ දේ මතක් වෙන්නේ රූපයකුත් එක්ක. ඕනෑම දෙයක් මතක් කරගන්න ජීවිතේ මතක් වෙන්නේ රූපයකුත් එක්ක. අන්නේ රූපයකුත් එක්ක මතක් වෙනකොට අපට හිතෙන්නේ ඒ රූපයේ බාහිර ලෝකයේ කොතනක හරි මේ වෙලාවේ තියෙයි කියලා. අපි ඒ දැකපු විදියට මෙන්න මේක තමයි මෝහය අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අපට ඒ රූපය මතක් වෙනකොටම අපි දන්නවනම් ඒක අතීතයේ දැකලා එතරම් නැති වෙච්ච සීස් වෙච්ච නිරුද්ධ වෙච්ච රූපයක් තමයි මේ මනසින් දකින්නේ කියලා මේ වෙලාවේ රූපය හඳුනා ගන්නකොට චක්කුංච පටිච්ච රූපේ චුප්පජී චක්කු විඥාන අවස්ථාව නෙවෙයි. ඔබ මේ වෙලාවේ මේ රූපය දිහා බලාගෙන හිටියත් ඔබ මේ රූපය තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජීති මනෝ විඥාන අවස්ථාවෙන්. ඔබ මේ වෙලාවේ මේ ශබ්දය කනට ඇහෙනවා නම් ඒ ශබ්දය තේරුම් ගන්න අවස්ථාව අහන අවස්ථාව නෙවෙයි. ඒ ආපු ශබ්දය තේරුම් ගන්න අවස්ථාව සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං නෙවෙයි මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මන විඥාන අවස්ථාව. ඊට සල්ප මොහොතකට කලින් අර සද්දය නැති වෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගිහිපු තැනක දැන් මේ මන විඥානේ තේරුම් ගන්න අවස්ථාව. එහෙනම් බලන්න ඔබ ජීවිතේ කොච්චර කාලයක් මොහෙන් හිටියේද ප්‍රඥාවෙන් හිටියේද කියලා. බලාගෙන ගියාම ප්‍රඥාවෙන් ඉඳලම නැහනේ. මුළු ජීවිත කාලෙම ඉඳලා තියෙන අවිද්‍යාවෙන් පිනතුනි. සම්පූර්ණ ජීවිත කාලෙම කියන්නේ මහත් වූ ඝන අන්ධකාරයක අවිද්‍යාව නැමැති අන්ධකාරයක හිටපු ලෝකයක් පිනතුනි. හැබැයි අන්ධකාරෙ ඉඳගෙන පින්කම් කරන්නත් පුළුවන්. බුද්ධ පූජා තියන්න පුළුවන්, කඩෙන පින්කම් කරන්න පුළුවන්, ඔක්කොමත් කරන්න පුළුවන්. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කරන්න පුළුවන්, සුගතියට යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඒක ඔබට සුගතියට යන බාධාවක් නැහැ. හැබැයි ඔබට ජරා මරණ සියලු දුක් වලින් නිදහස් වෙන අවශ්‍ය නම් මෙන්න මේ අවිද්‍යාව ඉක්මවල යන්නට ඕන. අර පුඤ්ඤාභි සංකාර සිද්ධ කරන ගමන් ඒකෙන් ආනිසංස ටික ලබාගෙන නිරෝගීකම, දිගාසිරි සම්පත්තිය, කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණි ලබා ගන්න අර පුඤ්ඤාභි සංකාර ටික ඕන අපට. අන්නේ ටික ලබා ගන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙලා ප්‍රඥා කර යන එක. ඒතොට පින්නතුනි අපේ ජීවිතේ ලැබපු සියලුම අත්දැකීම් හරියට අපි අර කණ්ණාඩි ළඟට යනකොට ඒ වෙලාවෙම අපේ රූපයේ කණ්ණාඩිය නිර්මාණය වුණා. කණ්ණාඩියෙන් ඈත් වෙනකොටම ඒ රූපය ඉතුරු නැතුවම නැති වෙලා තියෙනවා. මෙන්න මේක පිනතුණි එක ඔබ තත්පර 10ක් සිහි කරනවා නම් දවසට නෙමෙයි ජීවිතේ කාලෙම ඔබ ඒ වෙලාවේ රැස් කරන කුසලය අර මුළු ජීවිත කාලයම දීපු දාන සීල ඔක්කොන්ට වඩා ඉහළයි මේක. අන්නේ වෙලාව ඔබ දුකෙන් නිදහස් වෙන්නේ. එනිසා මේක හොඳටම හිතර ගන්න. මුළු සද්ධාමය කියලා කියන්නේ එක පැත්තකින් සීල සත්වෝ සෝපත්තේත්වා කියන ඒක අපි සාමාන්‍ය වෙලාවට කරනවා. ඒක කරනකොට අර රාග ද්වේෂයෙන් එක අඩු වෙනවා ටික ටික. රාගයේ ද්වේෂයේ මාන ඊර්ෂ්‍යාව අඩු වෙනවා ඒකෙන්. ඒක කොච්චර වැඩි දියුණු වෙන්න ඕනද? ඒ මෛත්‍රිය යම් කෙනෙක් දකිනකොට හරියට තමන්ගේම දරුවා දකිනවා වගේ ආකල්පයක් එන්නට ඕන. අන්න එතෙන්ට එනකම් පිනුතුනි අපි අර යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමති නම් කියන අන්නේ නිවන පැත්තට අපි හැරිලා නැහැ පින්නතුනි. යම් කිසි කෙනෙක් දකිනකොට යම් කිසි කෙනෙකුගේ ශබ්දයක් ඇහෙනකොට යම් කිසි කෙනෙක් මතක් වෙනකොට ඒ තැනත්තා ඔබේම දරුවා කියන හැඟීම ඇති වෙන මට්ටමටම මේ මෛත්‍රිය දින වෙනට ඕන. ඒ මට්ටම ඇතුනොත් පින්නතුනි අපේ ජීවිතේ කොච්චර වෙනසක් වේවිද? අපේ තියෙන ලෝභකම් ඊර්ෂ්‍යාව මේ කෙලෙස් කොච්චර අඩු වෙද ඒවලටනේ. කොච්චර මානසිකව නිරෝගීද බලන්න. මේකට තමයි කියන්නේ සුසුපං මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. වෛර කරන අතරින් තමා සුවපත්ව මානසිකව සුවපත්ව තමා මෛත්‍රිය වඩන කෙනෙක් හැටියට ජීවත් වෙන එක. බුදුරජාණන් වහන්සේ ලෞකික කුසල වලින් ඉහළම කුසලයේ විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනාව. ඒ හිම දේශනා කළේ. ඒ මෛත්‍රිය වඩන මොහොතේ පින දින අපේ හිතේ කෙලෙස් නැහැ. දැන් බලන්න ඔබට අලුතෙන් ඉපදිච්ච දරුවෙක් ඉන්නවා නම් ඔබ දරුවා ළඟදී කොහොමද හැසිරෙන්නේ? ඔබේ ළඟේ වලට ලෝභයක් තියෙනවද? ද්වේෂයක් තියෙනවද? දරුවෝ ගැන රාගයක් තියෙනවද? ඊර්ෂ්‍යාවක් තියෙනවද? ඔබ දරුවෝ ළඟදී හරියට සිල්ගත් කෙනෙක් වගේ නේ ඉන්නේ නේ? දරුවෙක් ඉපදෙලා මුල් කාලේ බලන ගෙදරනේ වැඩිය කෑ ගහන්නේ නැහැ, සද්ද කරන්නේ නැහැ, හයියෙන් කතා කරන්නේ නැහැ. දරුවට මදුරුවෙකුගේවත් හානියක් වෙන්න දෙන්නේ නැහැ. මලක් වගේ දරුවෝ තියාගෙන ඉන්නේ නේ? පින්නතුනි ඒ දරුවා ළඟදී තමන් කොච්චර පරිත්‍යාගී සීලද බලන්න. ඒ දරුවා වෙනුවෙන් ඔබ නිරාහාරව හරි දරුවට කැමරයක දෙනවා. ඒ දරුවා වෙනුවෙන් කොච්චර දේවල් ඔබ ඉවසනවද? ඒ දරුවා වෙනුවෙන් ඔබ කොච්චර නිදි මරනවද? ඒ දරුවා වෙනුවෙන් ඔබේ කකුල් දෙකෙන් කොච්චර ඇවිදිනවද? දරුවා ගැන කොච්චර හිතනවද දවසට බලන්න පින්නතුනි. මෙන්න මේ වගේ මෛත්‍රියක් ලැබුණොත් තමයි අපි ඇත්තටම දුකේ නිදහස් වෙන මාවතට ඒ පාරට අපි වැඩිලා ඉන්නේ. මෙන්න මේ මෛත්‍රිය දිනෙන් දිනම පින්නතුණිය මෛත්‍රිය වඩන කාලේ වැඩි කර ගන්නට ඕන. ඊළඟ කාරණය තමයි මෙන්න මේ සතිපට්ඨානයේ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. ඒක තමා නිතරම තමන්ගේ හිත ගැන හරියට කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන තමන්ගේ රූපය තමන්ගේ මුහුණ දිහා බලන් ඉනවා වගේ තමන්ගේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. ලෝභ දේශ දෙක තේරුම් ගන්න පුළුවන් පිනතුනේ. ඒක එච්චර අමාරුවක් නෑ. නමුත් මේ මෝහය කියන අවිද්‍යාව කොච්චර සියුම්ම යනවද කියන එක ගැන අපි තාම අවධානයෙන් ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පිනතුනේ, මෙන්න මේ චිත්තානුපස්සනාවේ ප්‍රතිඵල විදියට විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තංදි පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තංදි පජානාති. දැන් මේ වෙලාවේ හිත කෙලෙසුන්ගෙන් මිදිලද මිදෙල නැද්ද කියන එක තමයි බලනවා. ඇහැට දැකපු කනට අහපු ශබ්ද ටික මේ වෙලාවේ ඉතුරු නැතුවම නැති වෙලා ඒව වැය වෙලයි දැන් තියෙන්නේ, නිරුද්ධ වෙලයි තියෙන්නේ. මම මේක සිහි කරන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන මට්ටමින්. ඒ මනෝවිඥානයත් මේ මොහොත හේතු ඇති කල්ලි හටගෙන මෙතනම නිරුද්ධ වෙනා කියලා දැක්කොතින් අපිට පේනතුන් මේ බාහිර භෞතික ලෝකේ කිසිම දෙයක අපේ හිත පිහිටලා නැහැ. බාහිර භෞතික ලෝකයක හිත පිහිටාගත්තේ නැහැ කියන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වෙලා. බාහිර භෞතික දෙයක හිත පිහිටවා ගත්තොත් තමයි ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, ප්‍රියා ප්‍රයෝග ඇති වෙන්නේ, අමනාපකම් ඇති වෙන්නේ, ඊර්ෂ්‍යා ඇති වෙන්නේ, ඔක්කොම ඇති වෙන්නේ බාහිර රූපයක් මත. බාහිර රූපය මේ වෙලාවේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා කියලා දැක්කොතින් තමන්ට පේනොතුනි බාහිර කිසිම දෙයකින් දුකක් එන්නේ නැහැ මොහොතේ. බාහිර දෙයකින් නෙමෙයි පේනොතුනි වැඩි දෙයක් තියා ඔබේ ශරීරයේ ලොකු රෝගයක් මේ වෙලාවේ තියෙනවා නම් ඒ රෝගිය පිළිබඳව දුකවත් වෙන්නේ. මේ වෙලාවේ ශරීරය මහලු වෙලා අනේ දැන් ඉස්සර වගේ මම ලස්සන නැහැ කියලා දුකක් ඇති වෙනවා නම් ඒ මොකුත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මරණය ගැන දුකක් බියක් ඇති වෙනවා නම් ඒ කිසිම දෙයකට පිටින්න භෞතික දෙයක් නෑ වෙනතුනි. අපට දුකක් බියක් තැති ගැනීමක් ඇති වෙන්නේ ඇයි? බාහිර භෞතික දෙයක හෝ පුද්ගලිය තුල අපේ හිත බැසගෙන තියෙන වෙලාව. බාහිර රූපයෙන් හිත නිදහස් කරගත්තොතින් අපිට ලෝකයේ දුක් වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. මෙන්න මේක තමයි ධර්මයේ ඉහළම ප්‍රැක්ටිස් එක පින්නතුනි. මෙන්න මෙතෙන්ට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය තියෙන කියන්නේ මෙන්න මෙතෙන්ට. උන්වහන්සේ සාරාංශංග කලබලක්ෂයක් පෙරම් පුරලා ඇස්සිස් මස්ලියේ දන් දීලා විශාල ගවේෂණයක් රිසර්ච් එකක් කළා අනාවරණය කරගත්තේ මේක. මේක ලෝකේ කිසිම කෙනෙකුට සිහිනකින්වත් හිතේ නැති දෙයක්. ලෝකේ කොච්චර ප්‍රඥාවන්ත කෙනෙක් පහළ වුණත් ඒ කෙනාට තනියම මේක තේරුම් ගන්න බෑ. වැඩි දෙයක් තියා සැරුත් ආන්දුරන්ටවත් මේක තනියම හිතලා තේරුම් ගන්න බැරි වුණා. සැරුත් ආන්දුර කියලා කියන්නේ සසර හුඟක් නුවණ දිනු කරපු කෙනෙක්. ගත වෙච්ච ආත්ම භව 500ක් එක දිගට බ්‍රහ්මචර්යාවෙන් රැකපු කෙනෙක්. සරුත්ථානක ප්‍රඥාව කොච්චරද කිව්වොතවත් එක කල්පයක් තුල වැහැපු වැසි වල වැහි බිඳු ගණන් ගණන් කළ කියන බලමු. ඒ තරම් හැකියාවක් තියෙන කෙනෙක් සරුත් හඳුරු කියලා කියන්නේ. උන්වහන්සේටවත් මේක හිතල තේරුම් ගන්න බැරි වුණා. මේක එක්ක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන තමන්ගේම නුවණින් අවබෝධ කරගන්නවා නම්, නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් හරි ශ්‍රුතවත් ශ්‍රාවකයෙක්ගෙන් හරි අහුවොත් තමයි මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතාම සරලම උදාහරණයක් කියන්නම්කෝ. අපි නිතර යොදා ගන්න උදාහරණයක්. අපි දැන් කෑම ටිකක් කනවනේ. කෑම ටික කනකොට ඒ පිඟානේ කෑම ටිකක් බෙදාගෙන කනකොට රස එනවා නම් රසක් දැනෙනකොටම අපිට මතක් වෙන්නේ පිඟානේ තියෙන කෑමනේ නේද? පිඟානේ තියෙන කෑම ටික බලාගෙනනේ අපි රස විඳින්නේ මේ මොහොතේ. හැබැයි ඇත්තටම බලන්න මේ මොහොතේ දිවට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද දිවේ තියෙන කෑමද? මේ වෙලාවේ රස දැනෙන කටේ තියෙන කෑම නේනේ. බලන්න ඔබට නිකමටවත් දවසක හිතලා තියේද කටට රස දැනෙනකොට මට මේ රස දැනෙන්නේ අර කෙලත් එක මිශ්‍ර වෙලා හැපිච්ච තියෙන කෑම ටිකේ මට රස දැනෙන්නේ කියලා හිතලා තියනවද ඔබට? නිකමටවත් හිතලා තියේද? හැමදාම අපි රස දැනෙනකොට අර පිඟානේ තියෙන කෑම ටික බලගෙන කන්නනේ. මෙච්චර සරල දෙයක්වත් නොසිතෙච්ච අපට මේ වගේ ලෝකෝත්තර ධර්මයන් නිකන් තේරෙයිද? ඔබ කොච්චර උපාධි අරගෙන නැද්ද? කොයිතරම්නම් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන නැද්ද? කොයිතරම්නම් කල්යාණ මිත්‍රයන්ගෙන් නැත්තම් ලෝකේ ගැන දන්න අයගෙන් දේවල් අහලා නැද්දනේ? ඒ මොන දේව බහලා තියුණත් කොයිතරම් උපාධි තියුණත් ඔබටම හිතලා තියේද කැම කන වෙලාවේදී මේ රස දැනෙන්නේ අර කටේ තියෙන කැම කියලා? නෑ නේ. පින්නතුනි බලන්න, මෙන්න මේ වගේම තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අපට කැම ගැන ආසාවක් ඇති වෙන්නේ ඇත්තටම කටේ තියෙන කැමට නෙවෙයි පින්නතුනි. ආසාව ඇති වෙන අර පිඟාන තියෙන කැම වලට. අපි දැනගත්තොත් මේ වෙලාවේ රස දැනෙන කටේ තියෙන කැම කියලා අපට මේ කටේ තියෙන කැම ටිකට කවදාවත් ආසාවක් හටගනවද? අනේ මේ ලස්සන කැම ටික කියලා එළියට අරගෙන රස කැම ටික කියලා පෙන්නුවොත් අපට ආසාවක් හටගනවද? ළඟ කෙනෙක් උදුරගනියද ඒක? ළඟ කෙනෙක් කියදන්නේ මටත් ওই රස කැම ටිකක් දෙන්නේ කියලා. ළඟ කෙනාට කිත්තියා පෙන්නුවොත් අපටවත් ආයි අපේ කටට දාගන්න බෑනේ. අන්නේ වගේම තමයි අපි ඇසෙන් රූපයක් දැකලා සතුටු වුණා නම් මෙතෙක්කල්, කනෙන් ශබ්දයක් අහලා සතුටු වින්දනම්, නාසයෙන් ගඳ සුවඳක් විඳලා දිවෙන් රසයක් දැනලා කයට පහසක් දැනිලා යම් කෙනෙක් දෙයක් අල්ලනකොට අනේ හරි සීනිදුයි හරි සුව පහසුයි කියලා දැනුණාම් ඒ හැම තැනදීම සතුටු විඳලා තියෙන පින්තුණි මොකක් එක්කද? මනංච පටිච්ච ධම්මේච උපාදිච්ච මනවිඥාන අවස්ථාවයි. හැබැයි එකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා කියන්නේ. බාහිර සතර මහා භූත රූප වල එකතු වීමක් තියෙනවා. ඒ දේ ඒ මොහොතේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධෙන් නිරෝධන ස්වභාවයක්. ඒක විපාක මට්ටමේදී කර්මදාය දෙයක් විදිහට හටගෙන නිරුද්ධ වෙනවා. අපි තේරුම් ගන්න අවස්ථාව මනෝ විඤ්ඤාණ අවස්ථාව. පින්නතුනේ මෙන්න මේ දහම අහනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය එතන පටන් බුදුරජාණන් වහන්සේගේ දෙපා ළඟ වැඳ වැටිලා අනේ බුදුරජාණන් වහන්සේ මට හරියට ආලෝකයක් දැල්වුවා වගේ, මම් මුලා වෙච්ච කෙනෙකුට මට මාර්ගය පෙන්වුවා වගේ, මුණින් හලව හරවල තිමිච්ච කලයා කුඩු පැලියන්තර හැරෙව්වා වගේ, කාන්තාරේ අතරමං වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ මට බුදුහාඳුරෝ මේ දුකේ නිදහස් වෙන මාර්ගය පෙන්වුවා කියලා උන්වහන්සේගේ දෙපා ළඟ වැඳ වැටුණා. ශ්‍රාවකෙක් විදිහට සලකන්න කියලා දේශනා කළා, සඳහන් කළා. සමහර අය එවලෙම පැවිදි වෙන තීරණය කළා. පින්නතුනි මෙන්න මේක තමයි ජීවිත යථාර්ථය, මේක තමයි දුක නිදහස් වෙන තියෙන මාර්ගය. මෙන්න මේ මාර්ගය තුල ඉදිරියට යන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණට සම්මා සංකල්ප ඇති වෙනවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඒ ඇති වෙච්ච පමණට සම්මා වාචාව, වචන කතා කරන්නේ හරිය පරිස්සමෙන්. මොකද මෙන්න මේ මාර්ගයට යෑම තමයි ඔහුගේ ජීවිතයේ තියෙන ප්‍රධානතම ඉලක්කය, තමන්ගේ ගෝල් එක මේක. ඒ නිසා කතා කරනකොට හරිය පරිස්සම් වෙන වචන කතා කරන්නේ. දැන් බලන්න අපි ෆ්ලයිට් එකේ යද්දී, ගුවන් යානයේ යද්දී, ප්ලේන් එකේ යද්දී අපි කොච්චර පරිස්සමෙන්ද ඉන්නේ නේ? ළඟ ඉන්න ඇත්ත එක ගැටලුව ඇති කරගන්න නෑ මොකද නේ? හරිය පරිස්සමෙන් අපි ඉන්නේ. ඇයි ඒ? මොන හරි ගැටලුවක් ඇති වුණොත් මේ ගමන යන්න වෙන්නේ. අන්නේ වගේ තමයි ප්ලේන් එකක ඉන්නා වගේ තමයි පින්නතුනි මේ ගමනත් අපේ මේ. හරිය පරිස්සමෙන් ඕන ඉන්න, ගැටලු ඇති කරගත්තොත් මේ ගමනේ අපිට ගමනාන්තයට යන්න වෙන්නේ. එනිසා පළවෙනි දේ තමයි සීලය ඇති වෙනවා. සීලය කියන්නේ අපිට තේරෙන විදිහට කියනවා නම් කට පරිස්සම් කරන් ඉන්නවා. වා පරිස්සමෙන් තමයි කතා කරන්නේ. වැඩිපුර කතා කරන්න ගියොත් තමයි ගැටලු ඇති වෙන්නේ. එනිසා පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න. සමහරවිට අපි හොඳ හිතින් දේවල් කිව්වත් තේරුම් ගන්න වෙනත් අය වෙනත් විදියට සමහරවිට. ඒ නිසා ජීවිතේ කරදර අඩුවෙන් ඉන්න කැමති නම් පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න. අඩුවෙන් කතා කර පමණට තමන්ට සැනසීමෙන් ඉන්න පුළුවන්. ඊළඟ සම්මාකම්මන්ත කායිකව කරන වැරදි හැකිතා කඩු කරගන්නට ඕන. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පිනොතන අන්තිමේදී නචකුද්දන් සමාචාරයකින් කී යේන විඤ්ඤෝ පරිවෝදෙයෝ. නුවණැති අය වැරදි කියන දෝෂ ආරෝපණය කරන පොඩි හෝ වරදක් නොකරින තරමට තමන් පරිසම් වෙනවා. ඇයි තමන් දන්නවා දැන් තමන්ගේ ලොකුම අදිස්ථානය තමන් වෙන රටකට යනවා නම් රැකියාවකට හරි අම්ම තාත්තා බලන්න හරි වෙනත් දෙයකට හරි ඒක තමයි ඔබේ ගෝල් එක. ඒක මනසින් තියාගෙන ඉන්නකොට ඔබ ළඟ අයත් එක රණ්ඩු වෙන්නේ නැහැ. කැම්බ බීම මදි කියලා ස්ට්‍රයික් කරන්න යන්නේ නැහැ. මුකුත් නැහැ. නිහඬ ඔළුව පාත් කරගෙන ගමනාන්තයට යනකම් යනවා. නැත්තම් තමන් දන්නව මගේ දිගටළු ඇති කියලා ගමනාන්තයට යන්න වෙන්නේ. අම්ම බලන්න යන්න වෙන්නේ නැහැ. ලංකාවට යන්න වෙන්නේ නැහැ. රැකියාවට යන්න වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා. අන්න ඒක තමයි සීලය කියලා කියන්නේ. අන්නේ සීලයට එක්කම පිනතුණ ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. හැම මොහොතෙම අකුසලයෙන් මිදෙන්නත්, කුසලයේ දිනු කරගන්නත් හැම මොහොතක්ම කැප ගන්නවා. සම්මා සති තමන්ගේ හොඳම මිත්‍රයා වෙන්නේ කවුද? මයින්ඩ්ෆුල්නස් එක සිහිය. තමන්ගේ සිහිය තමයි තමන්ගේ හොඳම මිත්‍රයා බවට පත් වෙනවා. සිහියෙන් ඉන්න මොහොතේදී තමන්ට බාහිරින් දුකක් එන්නේ නැහැ. පොඩ්ඩක් හරි සිහිය නැති වෙච්ච ගමන්ම අනිත්‍යයට පුළුවන් ඔබට දුකක් දෙන්න. ඔබේ අවසරයක් නැතුව කාටවත් පුළුවන් කමක් නැහැ ඔබට දුකක් දෙන්න. Nobody can disturb you without your permission. What is the permission that you give others? Unmindfulness. Whenever you are unmindful, anybody can disturb your peace of mind. Mindfulness එක තියෙනවා නම් සතිමත් බවක් තියෙනවා නම් කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ ඔබට දුක දෙන්න. සතිමත් බව නැති වෙච්ච ගමන්ම ඕන කෙනෙකුට පුළුවන් ඔබේ ලෝකයට ඇවිල්ලා ඔබේ සතුට නැති කරන්න. ඔබේ සතුට පැහැර ගන්න, ඔබේ සතුට අනිත්‍යයට සොරකම් කර ගන්න ඔබ ලබා දෙන අවසර පත්‍රය තමයි මොකද්ද? සිහිය නැතිවීම, සතිමත් බව නැතිවීම. ධර්මයේ පුහුණුව කියන්නේ විමුක්තිය, නිදහස, enlightenment එක, freedom, emancipation, liberation. බාහිර ලෝකේ නිදහස් වීම. අපි යම්කිසි වෙලාවක සතිමත් බව නැත්නම් අපි එන්නේ හිරගෙදරක වගේ. හිරගෙදර ගිනකොට අපර නිදහසක් තියෙනවද? අපිට කැමති ඇඳුම් අඳින්න බෑ. අපිට කැමති තැනක කැමති වෙලාවකට නිදිය ගන්න බෑ. කැමති තැනකට යන්න බෑ. කැමති දෙයක් කතා කරන්න බෑ. කැමති දෙයක් බලන්න බෑ අපට. ඔක්කොම සීමා කළා තියෙනවා. අන්නේ වගේ තමයි මෙන්න මේ සතිමත් බව නොතිබ්බොත් බාහිර ලෝකයා විසින් අපව පාලනය කරනවා. ඕනම කෙනෙකුට පුළුවන් අපට දුකක් දෙන්න. අපි හරියට සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම් බාහිර කෙනෙකුට පුළුවන් කමන්නේ අපේ හිත නරක කරන්න. අන්නේ නිසා පින්නතුනි මේ ධර්මයේ පුහුණු කරාට පස්සේ මේ ධර්මයේ ඉහළම පුහුණුව තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ආනාපාන සතියේ ඉහළටම පුහුණු කරාම මොකද තියෙන ප්‍රතිඵලය? ඒ තමයි අපේ ඇසෙන් රූපයක් දකිනකොට ඉෂ්ට රූපයක් දකිනවා නම් ප්‍රියමනාප රූපයක් දකිනවා නම් ඒක ප්‍රියමනාප විදියටම මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ ප්‍රිය දේ අප්‍රිය විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ ප්‍රිය අප්‍රිය දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඕනනම් එහෙම මෙනෙහි කරන්නත් පුළුවන්. අපි ඇහැට දකින රූපය අප්‍රිය දෙයක් නම්, අනිෂ්ට රූපයක් නම්, අපි අකමැති රූපයක් නම්, ඒක අකමැති විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒක කැමැති විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. කැමැති අකමැති බව දෙකම දුරු කළා. උපේක්ෂාවෙන් ගොනන් එමත් වුණා. දැන් උදාහරණයක් ඇටින අපි ඇසින් රූපයක් දකිනවා. ලස්සන කෙනෙක් දකිනවා අපි. ලස්සන කෙනා ලස්සන විදිහට මෙහෙ කරන්න පුළුවන්. ලස්සන කෙනා තව ටික කලකින් එයා අවුරුදු 80 90 ගිහිල්ලා හැරමිටි යන විදිය මෙහෙ කළා. ඒ විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕනනම් එවලේ ප්‍රඥාවටම ගිහිල්ලා මේ ඇසට රූපේ දකින වෙලාවේ ඇසත් රූපියත් නැති වෙලා නිරුද්ධ වෙලා දැන් මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා උපේක්ෂාවට එන්න පුළුවන්. ඕනෑම කැත දෙයක්, අනිෂ්ට දෙයක්, තමන් අකමැති දෙයක් දකිනකොට වයසට ගිහිල්ලා බොහෝම මහලු වෙලා, ලෙඩ වෙලා, ඇඳේ අපවිත්‍ර කරගෙන ඉන කෙනෙක් දැක්කොත් අවුරුදු 85 90 කෙනෙක්. ඒ විදිහට මොනම් මෙහෙ කරන්න පුළුවන්. නැත්තං ඒ අවුරුදු 16 18 කාලේ එයා කොච්චර ලස්සනට ඉන්නේ නැද්ද? ශනිකව පුළුවන් එයාගේ අවුරුදු 16ට එන්න. ඒ රූපේ මෙනෙහි කරලා අර අසුබේ දුරු කරන්නත් පුළුවන්. ඕනනම් ඒ සුභ අසුබ දෙකම දුරු කළා. දැන් මේ වෙලාවේ රූපේ නිරුද්ධ වෙලා මම මනෝවිඤ්ඤාණය තේරුම් ගන්නේ කියලා ශුන්‍යතෝ ලෝකං අයකසෝ කියපු විදියට ශූන්‍යතාවෙට හිත තියලා උපේක්ෂා වෙනත් පුළුවන්. පින්නතුනේ මේ මට්ටමට හිත දියුණු වුණොත් අපිට වෙන මොනවද ඕන වෙන්නේ? ඔහො තමන්ටයි ලැබෙන දෙයක් නැහැ ජීවිතේ. අද බලන්න අපි උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රි නිින්දට යනකම මොකටද මහන්සි වෙන්නේ? ලස්සන රූප දකින්න, ලස්සන හඬවල් අහන්න, ලස්සන රස මේ පහට හොඳ දේවල් ලබාගන්න මහන්සි වෙන්නේ නේ? උදේ ඉඳන් රෑ වෙනකම කරන්නේ මේකට නේ. බලන්න මේ තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තෙන් තමන්ගේ පර්සෙප්ෂන් එක වෙනස් වෙනකොට බාහිර කිසිම දෙයක් වෙනස් නොකර තමන් කැමති විදිහට පාලනය කරන්න බලන්න. රහතන් වහන්සේ කෙනෙක් කියලා මෙහෙම කෙනෙක් පිනදුනි. සම්මා සතියෙන් සහ ප්‍රඥාවෙන් ඉහෙලීම හිත තියාගෙන බාහිර ලෝකයේ කිසිම කෙනෙකුට බලපෑමක් නොවන විදිහට ඉන්න පුළුවන්. දැන් බලන්න අපි උදේ ඇඳුමක් අඳගත්තා. හවස වෙනකොට මේක ගලවනවනේ අපි මේ. එතකොට අපිට පුළුවන් දේ ඇඳුම ගලවලා ආයේ මේ විදිහටම අලමාරියේ දාන්න. දැන් උදේ එනකොට අලමාරියෙන් අරන් තමයි දැන් ආවේ නේ. හවසටත් ගිහලා පුළුවන් ද ඔය වගේම දාන්න? බෑනේ නේ. නමුත් වෙනතුනේ අපි හරියට සිත පිහිටව ගත්තොත් සමහරට අපි අර ලස්සන සුවඳවත් ඇඳුමට වඩා මේ දහඩිය තියෙන ඇඳුම ගැන හිතනකොට සතුටක් හටගන්නවා. ඇයි? තමගේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා අනේ මං අද දවසෙම සීල සමාදන් වෙලා හිටියේ මේ ඇඳුම ඇඳගෙන, මං හාමුදුරුවන්ට වැඳේ මේ ඇඳුම ඇඳගෙන, මං දානය පූජා කරේ, බුද්ධ පූජා පූජා කරේ මේ ඇඳුම ඇඳගෙන කියලා තමන්ට දහඩිය ගඳක් ඇඳුමේ දූවිලි තියුණත් ඒ දුක තමන්ට එන්නේ නැහැ. තමන්ට ඇඳුමට වඳින්න හිතෙන එදාට. අද පරණ ඇඳුම් ටිකක් දැක්කොත් කොහොමද? තමන්ගේ ඇඳුම් ටික දිහවත් බලන්නේ නැහැ නේ. ශරීරයෙන් ඇඳුම් ටික ඉවත් කරාට පස්සේ බලන්නනේ. තමන්ට මේ පාවනෝනේ තමගේ ඇඳුම් ටිකක් නේ. බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුවට අපි වඳිනවා. උන්වහන්සේගේ පටිය ධාතුවට බැඳලා හිටිය පටිය බෙල්ට් එකේ කොටස් වලට වඳිනවා ධාතු කරඬු වල තියලා. බුදුහාඳුරන්ගේ පාත්‍රා ධාතුවට වඳිනවා. පාත්‍රයේ කොටස් වලට ධාතු කරඬු වල තියලා වඳිනවා. මනුස්ස ලෝකෙනේ දිව්‍ය ලෝකෙත් පාත්‍රා ධාතුව කියලා. ඇයි එහෙම කරන්නේ? මේ සිවුර, මේ ඇඳුම, මේ බඩුව පාවිච්චි කරපු උත්තමයා මේ වගේ ගුණතිමිත උත්තමයෙක් කියලා හිතනකොට ඒක පරණුණා කියලා දුකක් නැහැ පින්නතනි. ඔබ හරියට ධර්මයේ ප්‍රැක්ටිස් එකට ආවොත් ඔබ කකුල් දෙකේ දාන සෙරෙප්පු දෙක, සපත්තු දෙක ගැනත් ඔබට ලොකු ගෞරවයක් හටගන්නවා. අදනම් පරණුණාම කැඩුණාම මගදුනක් දාලා විසිකල එන්නේ නේද? එපා වෙනවනේ. පින්නතින ඔබ හරියට ධර්මයේ ප්‍රැක්ටිස් එකට ආවොත් ඔබ පාවිච්චි කරන බඩු භාණ්ඩ ගැනත් ඔබට ලොකු ආදරයක් ගෞරවයක් හටගන්නවා එදාට. අනිත් යගේ වටනේ ඔබේම බඩු ටිකට ඔබට වඳින්න හිතෙන දවසක් එනවා. ඔබේ කොණ්ඩේ තියෙන කෙස් ගස් ටික කොණ්ඩේ තියෙනකන් ලස්සනයි නේ. හැබැයි ඒ කෙස් ගහක් ඔබේ ඇඟට ආවොත් ගැලවිලා ඒ කෙස් ගහ පිංගානට ගියොත් කොහොමද? තමන්ගේම කෙස් ගහ ගැන උනත් තමන්ට අප්‍රසාදයක් හටගන්නේ. අනිත් යගේව ගැන මුතුන් කියන දෙයක් නැහැ. හැබැයි ඒ කෙස් ගහම රහතන් වහන්සේගේ කෙස් ගහ නම් කොහොමද? අපි රත්තරන් කරඬුවක තියලා ඒකට මනුස්ස ලෝකේ නෙවෙයි දෙවිය ලෝකේ බ්‍රහ්ම ලෝකේ වඳිනවා. බලන්න අපේ ජීවිතවලට කොච්චර වටිනාකමක් ලබා දෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි අපේ සංඥාව අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා මුළු බාහිර ලෝකයේ දුක නිදහස් වෙන ක්‍රමෙ මේ දේශනා කළේ. මෙච්චර වටිනා ක්‍රමයක් පින්නතුනේ දේශනා කළ තිබිදී අපි මේකෙන් ප්‍රයෝජන නොගන්නව නම් එහෙනම් වරද කාගේද? අපේම නේද? ඒ නිසා මෙච්චර වටිනා දහමක් අපට ලැබිච්ච වෙලාවේදී අපි දුක් වෙනව නම් පින්නතුනේ දුකෙන් ඉන්නව නම් අපි මහා නිදහනයක් උඩ ඉඳගෙන දුක් විඳින පිරිසක් වෙනවා. අර එක්කෙනා කතාවක් තියෙන්නේ. වයසක අසරණ මිනිසෙක් හිටියා. එයා කලේ ජීවිත කාලෙම හිඟා කන එක කලේ. එයා යකඩ පෙට්ටියක් උඩ වාඩි වෙලා හිඟා කෑවා ජීවිත කාලෙම. කාලය ගියට පස්සේ මේ මිනිස්සු මැරුණා. මැරුණාට පස්සේ මේ මිනිස්සුගේ ශරීරය අයින් කළා. වටේ පිටේ හිටු මිනිස්සු බැලුවර පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා. යකඩ පෙට්ටිය මොනවද තිබ්බේ? ඒ පෙට්ටිය තිබුණේ මැණික් තිබුණේ පිනතනි. මැණික් පුරෝප පෙට්ටියක්. කොහොම හරි මෙයා හිඟා කන යන වෙලාවේ දර පෙට්ටිය දැකලා පෙට්ටිය උඩ වාඩි වෙලා හිටියේ. ඇරලා බැලුවනේ කවදා? අර මැණික් පෙට්ටියක් උඩ වාඩි වෙලා ජීවිත කාලෙම හිඟා කවපු එක කලේ. යාට හිඟා කන ඕනුනේ නැහැ. අර කිතිකෙන් යට ජීවත් වෙන්න තියුණා මුළු ජීවිත කාලෙම. අපිත් ඒ වගේ පින්නතුන් මේ සම්බුද්ධ ශාසනයත් මේ වටිනා සද්ධර්මයක් තියාගෙන අපි ජීවිත කාලය දුක් විඳින පින්නතුන්. ආහාර පාන ටික හම්බ කරගන්න රැකියාවක් කරන්න ඒක කමන්නේ. හැබැයි පින්නතුනි රැකියාවක් කළා කියලා ආහාර පාන ටික ලබා ගත්තා කියලා දරුවෝ ඉගෙන ගත්තා කියලා ඔබට දුකෙන් නිදහස් වෙන්න බෑ. ඔබට දුකෙන් නිදහස් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ ධර්මයට එන්න ඕන ඔබ. අන්නේ නිසායිදී ප්‍රධානම දේ තමයි මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන පැහැදිලි දැක්මක් අපිට තියෙන ඕන පිනතුන්. දුක හටගන්නේ කොහොමද? දුක නිරෝධ වෙන්නේ කොහොමද කියන එක ගැන මේ දර්ශනය හරහා පැහැදිලි අවබෝධයක් අපිට තියෙනට ඕන. දුක හටගන්නේ කොහොමද? ඇහැට පේන රූපය පේනකොට ඒ රූපයේ බාහිර තිය කියලා හිතුවොත් අපි ජරා මරණත් එක්කින් අපි දුකත් එක්කින් සැපයක් ලැබෙන්න පුළුවන් ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. ඒ ආස්වාදේ බොහොම ටික කාලයයි ඊට වඩා ආදීනව තියෙන්නේ. ඇහැට රූපයක් දකිනකොටම දැන් මේක තේරුම් ගන්න මනෝ විඤ්ඤාණය කියන පැත්තෙන් දැක්කොත් බාහිර කෙනත් එක්ක අපට ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි දුක නිදහසල. යා මෙච්චර ධර්මයේ දන්නේ නැහැ මම එයාත් එක්ක කතා කරන්න ඕන. යාට බඩගින්න කැම ටිකක් දෙන්න ඕන. යාට මොනවද අවශ්‍යතාවය නැගිට උදව් කරන්න ඕන. කේටි කොක්කම කරනවා. හැබැයි බාහිර කෙනාගෙන් ජීවිතයේ සැනසීම බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන්. තමන්ගේ සැනසීම තමන් වෙතීම තමන් උපදවා ගන්නට ඕන. ඔබ බලන්න ඔබ ජීවිත කාලේ වැඩිපුර මහන්සි වෙන මොහොතද? ඔබේ දරුවන්ට නෙනේ. සල්ලි හම්බ කරන්නේ දරුවන්ට නෙනේ. බලන්න ඔබ එච්චර මහන්සියලා හදන දරුවාට අන්තිමට මොකද වෙන්නේ කියලා. ඒ දරුවා වෙන කෙනෙකුට පාර දෙන්න වෙනවා. අවුරුද්දේ සැරයක් කියවි මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ දවසේදී මල්මොට් ටිකු තරගින්. ඔබ ලෙඩල එක් තැන්වල ඉන්නකොට ඩොක්ටර් කෙනෙකුට සම්බන්ධ කළ දෙයි ඉතින් බෙහෙත් ටිකක් දෙයි එච්චරයි. යාඩ වෙන කරන්න දෙයක් නැහැ. බලන්න පිනතුන ඔබ දවස් කීයක් අවුරුදු කීයක් පැය කීයක් ඔබේ දරුවා වෙනුවෙන් කැප කළා තියෙනවද? ඔබ මේ හිත වෙනුවෙන් මේ ධර්මයේ වෙනුවෙන් ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න ඔබ කොච්චර කාලයක් අප කළ තියෙනවද කියලා බලන්න. දරුවට උදව් කරන්න කමන්නේ. හැබැයි ඊට නොදෙවෙන විදියට ඔබ ඔබට උදව් කළා තියාගන්න. ඔබට උදව් කරනවා කියන්නේ කොහොමද? ඔබේ සිතට උදව් කරන එක. ඔබේ සිතට උදව් කරනවා කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා දෙකට උදව් කරන්න. සිල්වන්ත භාවය දිනු කරන්න. හැකිතාක් සමතේ දිනු කරන්න. හැකිතාක් විදර්ශනා පුහුණු කරන්න. එයාටනොත් විශේෂයෙන්ම ආනාපාන සතියට ප්‍රමුඛත්වය දෙන්න. බ්‍රීදින් මෙඩිටේෂන් එකට. අන්තිම මොහොතේ පින්නතුනි අපට ඉන්නේ කවුද? අපේ ආස්වාස ප්‍රස්වාස දෙක. අපේ ලොකු ගයක් තියෙනවා නම් වයසට යන්න උඩ තට්ටුවට යන්න බැරි වෙනවා පින්නතුන්. පල්ලෙහා තට්ටුවේ කාමරයක් වෙන් කරගන්න වෙනවා. අපි හිතන් ඉන්න හොඳට යන්න පුළුවන් කියලානේ බැරි වෙනවා පින්නතුන්. කාමරයට තමන් කොටු වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ට රෙස්ට් රූම් එකට යන්න බැරි වෙනවා පින්නතුන් දවසක. තමන් රෝද කුටුවට වැටෙනවා. රෝද කුටුවෙන් ඇඳට යනවා පින්නතුන්. ඇඳේ ඔක්කොම දේවල් කරගෙන දවස් දවසක් යනවා. ඇඳේ ඉන්න අපට කවන්න ඕන අපටවත් කන්න බැරි වෙනවා. කාලෙකදී කන්නත් බැරි වෙනවා සේලයින් දෙන්න වෙනවා. කාලෙකදී සේලයින් බටේ ඇතුළට යන්න හැ පින්නතුනි. අපට දවසක් වෙනවා පින්නතුනි එක වතුර බිඳා කටට දැම්මොත් උගුරේ හිර වෙන දවසක් එනවා. අපේ ඇස් දෙකට දැකලා තියෙනවා ඒවා. ඒ කියන්නේ තොල් දෙක තෙත් කරන්න කියලාවත් වතුර බිඳක් දාන්න බැරි දවසක් එනවා. S2 අරගත් S2 වහගන්න බැරි වෙනවා වහගත් S2 අරගන්න බැරි වෙනවා. හැබැයි ඒ වුණත් අපි එකක් කරනවා. හුස්ම ගන්නවා වෙනතුනි. අන්නේ හුස්ම ගන්න වෙලාවට වෙනතුනි ආනාපාන සතිය පුහුණු කළ තිමුණතින්. ඔබට එදාට තමයි ජීවිතයේ සතුට මොහොත වෙන්නේ. ඒක මරණාසන්න මොහොත වෙනකන් ඉන්න ඕනේ වෙනතුනි. අද ඉඳන්ම කරන්න ඒක ප්‍රැක්ටිස් කරන්න. අමතකගෙනෝ නම් කොහරි ලියලා තියන්න මගේ ජීවිතයේ ඉහළම සතුට ලබන ක්‍රමය සහ දුක නිදහසන ක්‍රමය ආනාපාන සතිය වඩන මොහොත කියලා. The entire success of my life is that the duration of practicing mindful breathing, breathing meditation. මේ තරම් වර්ණා කර වූ භාවනාවක් පිනොතුනි මුළු සම්බුද්ධ ශාසනයම නැහැ. ආනාපාන සති භාවනා ගැන බුදුරජාණන් වහන්සේ කරපු වර්ණාටිකව බහර දැනගත්තොත් ඔබ පින්නතුනි වැටු ප්‍රහිතව නිවාඩු වරගෙන භාවනා කරයි. නෝපේ ගිහිල්ලා බ්‍රීදි මෙඩිටේෂන් කරයි ඔබ. ආනාපාන සති ගැන බුදුදහමේ කරපු වර්ණාටික ඔබ දන්නවනම් සල්ලි ටිකක් ඕන තමයි තියන්නේ. ඒක හැම්බෙම ගන්න මොගේජ් එක ගෙවන්න සල්ලි ටිකක් ඕන තමයි. බිල් ටික ගෙවා ගන්න කමන්න ඒ ටික ලබා ගන්න ගමන් පිනතුනි ඊළඟට ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්න ඕන ආනාපාන සති භාවනාවට. ඒකින් ලබන සතුට ඔබ දන්නවනම් ඔබට එදාට නිදා ගන්න හිතෙන්නේ නැහැ. නිදා ගන්නට වඩා සතුටක් ඇති වෙනවා ආනාපාන සති භාවනා කරනකොට. එහෙම දවසක් ඔබට එනවා පින්නතුනි. ඉතින් ඒ වගේ වටිනා දහමක් මේ තියාගෙන ඉන්නේ අපි. ඒ දහමෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. ඉතින් අපි උදෑසන මොහොතේ අපි මුලින්ම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ඝනසති භාවනාවෙන්. මේ තරම් වටිනා දහමක් අපට දේශනා කරපු උන්වහන්සේගේ සසර ජීවිතයේ කල්ප ගණන් අපි වෙනුවෙන් කැප කරපු ඇස්සිස් මස්ලේ දන් දීපු ඒ උතුම් ශාස්ත්‍රවරයා මුළු තුන් ලෝකයක් සදහම් දියෙන් තෙමා වදාළ ඒ උත්තම මනුෂ්‍ය රත්නයේහි ගුණ උන්වහන්සේ තුළ තිබුණා වූ මහා කරුණාව මහා ප්‍රඥාදී ගුණ සමුදාය අපි ටික වේලාවක් මෙනෙහි කරමු. ඔබ ඊටාම කැමති ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හොඳට මතක් කරගන්න. ඒ සජීවී ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරිපිට ඉන්නවා කියන හැඟීමෙන් උන්වහන්සේගේ ගුණය ගැන සිහිපත් කරමින් අපි ටික වේලාවක් බුදු ගුණ භාවනා වඩමු. ඒ සඳහා ඔබේ ශාරීරිය සූදානම් කරගන්න ඔබට පහසු ඉරියව්වක හොඳට පහසුවෙන් වාඩි වෙන්න. හොඳට ශාරීරිය සැහැල්ලු කරගන්න. Please relax your body. Now we are going to practice Buddha Anusati Bhavana, the contemplation of the qualities of the Blessed One. At the same time, we practice mindfulness, living in the present moment. හොඳට ඔබේ ශරීරයේ ඉරියව්ව ගැන සිහිපත් කරගන්න. Please be aware of your body posture that you are sitting here. From your legs to head and from your head to legs, please be aware of your body posture. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. දැස් අඩවන් කරගෙන හොඳට වර්තමානය තුළ හිත තියාගන්න. නාසය ආශ්‍රිතව හෝ උඩුතල ආශ්‍රිතව හිත පිහිටුවා ගන්න. Please keep your attention around the nose or upper lip in the present moment. මා ඉදිරිපිට ජීවමානව වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. සාරා සංගේ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් සම්බුද්ධත්ව උදෙසා පාරමිතා පෙරවා වූ මේ උත්තම මනුෂ්‍ය රත්නය අවසාන භවෙහි මිනිස් ලෝකෙ ඉපදිලා සම්මා සම්බුද්ධත්වයට සාක්ෂාත් කරලා මේ මුළු තුන් ලෝකයේම උතුම්ම පුද්ගලයා බවට පත් වුණා. උන්වහන්සේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ. උන්වහන්සේදා බුද්ධගයාවෙහි බෝ මැඩදී සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොත මා හොඳට සිහිපත් කරනවා. උන්වහන්සේ අරහං ගුණ යුක්තයි. සියලු කෙලෙස් දුරු කරලා ලෝකයන්ගේ අප්‍රමාණ පුද සැලකිලිවලට ලක් වුණා. එනිසා උන්වහන්සේට අරහන් කියලා කියනවා. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු ගුණය යුක්තයි. කිසිදු ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමක් නැතුව උන්වහන්සේගේම ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මෙන්න මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා බුදුරජාණන් වහන්සේ ඉද්දිවිද ඥාන ආදී අෂ්ට විද්‍යාවන්ගෙන්ද සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන්ද යුක්ත වුණා. මෙන්න මේ ගුණයට අපි කියනවා විඥාචරණ සම්පන්න කියලා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේට අපි සුගත කියලා කියනවා. උන්වහන්සේගේ කතා විලාසය ඉතාම ප්‍රසන්නයි, ප්‍රියමනාපයි. උන්වහන්සේගේ ගමන් විලාසය ඉතාම සංවරශීලී, ප්‍රසන්න ගමන් විලාසයක් වුණා. යහපත් වචන කරා කතා කිරීම හා සංවරශීලී ගමන් විලාසයට අපි කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේට අපි ලෝක විදූ කියලා කියනවා. උන්වහන්සේ මුළු ලෝකයේම මනවින් තේරුම් ගත්තා. අප ජීවත්වන කාම ලෝකය, රූපාචර ලෝකය, අරූප ලෝකය. නැත්තම් සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක. මෙන්න මේ තුන් ලෝක මනවින් පසක් කළා වූ උතුම් බුදුරජාණන් වහන්සේට අපි ලෝක විදූ කියලා කියනවා. ලෝක විදූ ලෝකවිදු ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ ලෝසිටියා වූ අසංවර සීලේ නොදෙමනු පුද්ගලයන් දමනය කළා. සැඩපරුසු පුද්ගලයන් දමනය කිරීම නම් වූ මේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියලා. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේට සත්තහ දේව මනුස්සානං කියලා කියනවා. උන්වහන්සේ දෙවියනට මිනිසුන්ට උතුම් වූ සාස්ෘවරයාණන් වුණා. අනේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරති. අනේ ගුණයට අපි කියනවා සත්තහා දේව මනුස්සානං කියලා. සත්තහා දේව මනුස්සානං සත්තහා දේව මනුස්සානං සත්තහා දේව මනුස්සානං බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ දුක්ඛාදී චතුරාර්ය සත්‍යය බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේශිතී කිපු ආකාරයට ලෝක සත්‍යයගේ අවබෝධය සඳහා දේශනා කළා. අනේ ගුණිට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේට අප සඳහන් කරනවා භගවා කියලා. මේ ලෝකයේ පහළ වෙච්ච භාග්‍ය සම්පන්න මුත්තමයන් වහන්සේ. සසර අනන්ත කාලයක් දාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරමින් උන්වහන්සේ වැඩවා වූ ඒ ගුණයට ආනිසංස විදියට බුදුරජාණන් වහන්සේට සියලු සුව පහසුකම් සැලසුණා. අන්නේ උත්තම ගුණයට අපි කියනවා භගවා කියලා. භගවා භගවා භගවා අරහං භගවා සම්මා සම්බුද්ධෝ භගවා විඤ්ඤාචරණ සම්පන්නෝ භගවා සුගතෝ භගවා ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා භගවා බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං අරහං අරහං නෙතසන සිල්ල බුදු හිමිරුව දැකීමය ගතසන සිල්ල බුදු හිමි හට වැඳීමය සිතසන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බවසන සිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අප මේ සිදු කළේ බුදුගුණ භාවනාව. බුදුරජාණන් වහන්සේගේ ගුණානුවගිය සිහිය අප භාවිත කරනකොට අපේ විසල්ලා තින සිත එක කුසලයක් තුළ ගුණයක් තුළ එක රාශී වෙනවා. ඒ බුදුගුණානුව සිහිපත් කිරීම තුළින් ඇතිවන සමාධිය අපේ හෙද ඇතිවන කෙලෙස් විශේෂයෙන් පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ ක්‍රමයෙන් දුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සමග එකට එක විහාරයේ අපි ජීවත් වෙන බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන මොහොත අපේ හිතට කිසිම බියක් සැකක් ඇති වෙන්නේ නැහැ. බුදුහාඳුර තමන්ගේ ළඟ තමන් බුදුරජාණන් වහන්සේගේ සෙවණේ ඉන්න වගේ හැඟීමක් තමන්ට දැනෙනවා. එනිසානේ අපි කුඩා කාලේ අපේ අම්මලා එහෙම කියන්නේ, අපි තනියම යනකොට රාත්‍රී ගොහරි යනකොට බයක් ඇති වුණොත් ඔව් ඉතිපිසෝ ගාථා කියන කියනවනේ. එහෙම අපි සිහි කරන මොහොතේ අපි අපේ හිතට බයක් ඇති වෙන්නේ, හිතට තනිකමක් පාළුවක් දැනෙන්නේ නැහැ. ඉතින් අන්නේ සිටවිල්ලත් එක්කම අනේ බුදුරජාණන් වහන්සේ මං කෙරෙහි කොච්චර අනුකම්පාවෙන්ද මේ ධර්මයේ දේශනා කළේ. මම මේ ලෝකෙ ඉපදෙන්නත් කල්ප ගානකට කලින් මං වෙනුවෙන් දාන පාරමිතා, සීල පාරමිතා ආදී මේ පාරමිතා ධර්මයන් පිරුවේ මං වෙනුවෙන් නේද කියන ලොකු ගෞරවයක්, ලොකු ශ්‍රද්ධාවක් අපට ඇති වෙනවා. ඒ වගේම මේ බුදුහාඳුරන්ගේ සෙවණෙහි ඒ සිටිවිල ඉන්න මොහොතෙහි අපේ හිතේ කිසිම ක්ලේශයක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. අනිත් අතින් මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න ඕන කියන ලොකු වීරියක් ඇති වෙනවා. අපේ ජීවිතේ නිමාවටපත් වෙන කලින් මේ සම්බුද්ධ ශාසනයෙන් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන කියන දැඩි වීරියක් ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමම ඇති වෙන ඊළඟ ගුණාංගය තමයි වීරිය. වීරිය කියලා කියන්නේ ඒ වීරිය නිසාම හිත සතිමත් වෙනවා, සතිපට්ඨානෙ දියුණු කරනවා. ඒ සතිපට්ඨානෙ දියුණු කරන්න හිත සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වෙන්න සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති කියන විදිහට සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක් අනාත්ම මේ ඇස හටගෙන නිරුද්ධ වෙනවා, රූපය හටගෙන නිරුද්ධ වෙනවා ආදී වශයෙන් ස්කන්ධාසදීන්ද්‍රිය රූපාදී අරමුණු, ඒ වගේම රූපස්කන්ධය ආදී ස්කන්ධ, චක්කු ධාතු ආදී ධාතු මේ හැම දෙයක්ම අහුත්වා සම්බුතං උත්වා නවෙසති කිවිලියට පෙර නොතිබේ හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ඒ අවබෝධයට අපි යනවා. ඉතින් අනිත්‍ය මෙනෙහි කිරීමත් සමගම එක අතකින් බාහිර ලෝකෙන් අපි නිදහස් වෙනවා, අනිත් අතින් නාමයන්තෙන් කීතකයිසික පැත්තෙනුත් අපේ ක්‍රමයෙන් නිදහස් වෙනවා. ඉතින් මේ ලෝකෙ නිදහස් වුණා කියලා කියන්නේ අපි ජරා මරණ වලින් දුකෙන් නිදහස් වුණා කියන එකයි පින්නතුනි. නිසා මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට මේ උතුම් බුද්ධ ඥානසති භාවනාවත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් උදෑසන කාලය අප සිද්ධ කළා වූ ධර්ම ශ්‍රවණයමය, ධර්ම මනසිකාරයමය, භාවනාමය කුසලයේ ඒ මුල් වැඩසටහන අපි මෙතන නිමවටපත් කරනවා. ඊළඟට අපි බුද්ධ පූජා පවත්වලා දහවල් දානේ වළඳලා ඉතිරි කටයුතු අපි ක්‍රමයෙන් සිදු කරමු. ඉතින් පින්නතුන්ට පහසු විදිහට මේ කටයුතු දවස පුරාම නියැලෙන්න උත්සාහ කරන්න. අප මුලින්ම සඳහන් කළ පරිදි අද දවස පුරාම හැකිතාක් සිල්වත්ව විශේෂයෙන් තමන්ගේ කය වචනේ සංවර කරගෙන ඒ අතරත් වචනය හුඟක් පරිස්සම් කරගන්න, හැකිතාක් අඩුවෙන් කතා කරන්න. ඒක තමයි මේ ආධ්‍යාත්මික ගමනේ ප්‍රධානතම මුල්ම පියවර වෙන්නේ. පුළුවන් තරම් කතා අඩු කරන්න අද. වෙන වෙන බාහිර දේවල් කතා කරන්න යන්න එපා. ගෙදර වෙච්ච දේවල්, ඒවිම දේවල් අවශ්‍ය නැහැ අද. අද මේ වැඩසටහනට අදාළ දේවල් විතරක් කතා කරන්න. ඒ අතරනොත් අවශ්‍යම දේක් විතරක් කතා කරන්න. දන්න ඔක්කොම දේවල් කතා කරන්න යන්න එපා. තමන් හිත රැකගන්න, හිත ආරක්ෂා කරගන්න, හිත ලස්සනට තියාගන්න. නිතරම ඇහැට දකින හැම කෙනෙක්ම, හඬක් ඇහෙන හැම කෙනෙක්ගේම ගැනම මෛත්‍රිය සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියන මෛත්‍රියම අද දින දිනු කරන්න. යතර හොඳට තමන්ගේ සිත ගැන අවධානයෙන් ඉන්න. හිතේ මේ වෙලාවේ පහළ වෙන්නේ කොයි වගේ සිතුවිල්ලක්ද කියන එක ගැන නිතරම අවධානයෙන් ඉන්න. විශේෂයෙන්ම මේ වෙලාවේ මගේ හිත මෝහෙන්ද තියෙන්නේ, අවිද්‍යාවෙන්ද තියෙන්නේ කියලා හොඳට බලන්න. මගේ හිත මේ වෙලාවේ මෝහෙන්ද ප්‍රඥාවෙන්ද තියෙන්නේ කියලා හොඳට බලන්න. මෝහෙන් නැත්නම් අවිද්‍යාවෙන් කියලා කියන්නේ බාහිර රූපයක හිත බැසගෙන තියෙන්නේ. බාහිර රූපයක් මේ වෙලාවේ මේ විදිහට තියෙනවා කියන හැඟීමෙන් ඉන්නවා නම් ඒ කියන්නේ තමන් අවිද්‍යාවෙන් මෝහෙන් ඉන්නේ. ඒ වගේම බාහිර රූපේ පේන හැම වෙලාවෙම රූපේ නිරුද්ධ වෙලා දැන් තියෙන්නේ. රූපය එතනම නැති වෙච්ච තැනක මම මේ මනෝවිඤ්ඤාණයනු මේක දකින්නේ කියලා මෙන්න මේක පුළුවන් තරම් අද පුහුණු කරන්න. මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේකට තියෙන කාලය පුළුවන් තරම් වැඩි කරන්න අද දවසේ අද පුහුණු කරන වගේම ඊළඟ දවසේ වැඩසටහනට එනකම්ම මේ කරුණ දෙක උපරිම පුහුණු කරන්න. කාටිකේ මෛත්‍රිය අනිත් පැත්තෙන් සරිවට්ටාන. මම හැම කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය සැලසේවා. මේ උතුම් කුසල හේතු වෙන ඔබ අප හැම දිනටම ධර්මාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛාං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකාං වන්තු සම්බේ පිපානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.